දහයක අහෝසි කරන්න අපි ආවේ. ඒකේ තියෙන හැටියට සේනාධි නායකයාද, රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද වන්නේ ජනාධිපතිවරයාය කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් අර දැන් 17 වෙනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කරන්න කියලා සම්මත කළත් වෙන්නේ මොකද්ද? දැන් විධායකයේ ප්‍රධානියත් එයානම්, ආණ්ඩුවේ ප්‍රධානියත් එයානම් මොකද වෙන්නේ? ඒ බලට ආයෙත් නිරායාසයෙන්ම යට පැවරෙනවා. ඒ නිසා මේකේ ලොකු අමුතු පරිවර්තනයක් වෙනසක් එක පොඩි පොඩි දේවල් තියෙන නීතියට යටත් කෙනෙක් වෙනවා, පාර්ලිමේන්තුවට වග කියනවා, ওই විදිහේ දේවල් කීපයක් තියෙනවා. මේ දෙවර කරලා තරම් කරන්න බෑ. ඒක තියෙනවා. නමුත් අපි ඉල්ලනවා මේක නැවත සාකච්ඡාවට භාජනය වෙන්න ඕන. විධායකයේ බලතල සීමා කරලා ඉදිරි අනාගතේදී හදා ගන්න ඕන එකක් තමයි යෝජනා කරන්නේ.